අති ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේලා ප්‍රධාන වන්දනීය මහා සංඝරත්නයේ නවසරයි සදහවත් වාසනාවන්ත මේ පින්නතුන් හැම දිනෙකම අද දින මේ නිවසේට ඒක රාශී වෙලා ඊටාම වැඩගත් කෘතවේදී යුතුයකමක් සිදු කරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දානේ පූජා කරලා ඔබ නමින් මිය ගිය ආදරණීය ඥාතිවරයාට මේ දින හතකට කලින් මිය ගිය සරත් විජේචන්ද්‍ර එපියතුමාට ඥාතිවරයාට මේ පින් අනුමෝදන් කරවීමටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ මිය ගිය සරත් මහත්මයා පිළිබඳවත් එතුමාගේ දරුවන් පිළිබඳවත් මේ පින්තුන්ගේ විස්තර ස්වාමින් වහන්සේලා විසින් ප්‍රකාශයටපත් කළා. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ සිදකලා වූ පින්කමෙහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරලා මෙහි ආනිසංස එමිය ගිය පියතුමාට අනුමෝදන් කරවීමටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තාක් ලෝකේ හොඳ ගුණධම් කියලා දේවල් තියෙනවා නම් ඒ සියල්ලකගේම පදනම කළගුණ සැලකීම කියලා. බුදුරජාණන් වහන්සේගේම වචන වලින් කියනවා නම් කේවලාහේ සා භික්ඛවේ සප්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. All good qualities depend on gratitude කියලා. එතකොට ඔබ මේ අද සිදු කළා වූ පින්කම ඒ පියතුමා වෙනුවෙන් කළගුණ සැලකීමක්. මේ ඔබ පූජා කරපු දානෝපකරණ දැස බලන විට මේ දානෙහි පිළිවෙල දැස බලන විට අපට ඊටාම පැහැදිලි ඒ පියතුමා කෙරෙහි ඔබ කොච්චර ආදරයක්, ගෞරවයක්, ඒ වගේම කරුණාවක්, කෘතවේදීත්වයක් තියනවාද කියලා. එතකොට මේ පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඔබ මේ සෝදානන් කළ දාණය පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංඝරත්නය වෙනුවෙන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවයත් එකාතකට පූජනීය උතුමකට කරන ගෞරවයක් විතරක් නෙවෙයි. මේකත් කළගුණ සැලකීමක්. සාරාසංඝ කල්පලක්ෂය අප වෙනුවෙන් දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා මේ උතුම් ශ්‍රේෂ්ඨ ධමයක් ලෝකයට අනාවරණය කරපු ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළගුණ සැලකීමටයි ඔබ මේ හැම බුද්ධ පූජාවක්ම සිදු කළේ. ඒ විතරක් නෙමෙයි මේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මේ මල් පූජා කරලා ඒ වගේම දානීය පූජා කරලා මේ පිරිකර පූජා කරලා ඔබේ දෑතීම දානය පිළිගන්නලා උන්වහන්සේලාට නමස්කාර කරලා මේ කරපු හැමදේමත් ඔබ කරන්නේ කුමක් පදනම් කරගෙනද? ඒ හැමදේකම පදනමත් අර මුලින්ම සඳහන් කරපු කළගුණ සැලකීම කියන ගුණය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ තින් පසුවත් සියවස් 25කට අධික කාලයක් වසර 2600කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය සම්බුදු දහම රැකගෙන අඛණ්ඩව පවත්වාගෙන ඇවිල්ලා ලෝකයට උරුම කරපු ඒ සරුවත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙනුයි ඔබ මේ දානේ පූජා කළේ කියන කෘතවේදීත්වය ඔබට කල්පනා කරන්න පුළුවන්. එතකොට මේ පින්කම පුරාම විහිදී තියෙන දේ තමයි කළගුණ සැලකීම කියන ගුණය. එමිය ගිය පියතුමාට, ඥාතිවරයාට පුණ්‍යානුමෝදනා කරවීම, බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පැවැත්වීම, ඒ විතරක් නෙවෙයි මේ ස්වාමින් වහන්සේලාට දානය පූජා කිරීම. අනිත් පැත්තෙන් ඔබේ ඥාති මිත්‍රාදීන්ට ආරාධනා කරලා ඒ ඇත්තන්ටත් මේ පින්කම දැකලා සතුටු වෙන්නට අවස්ථාව ලබා දුන්නා. සියතින් දානය පූජා කරලා ඒත්තන්ටත් ලොකු කුසලයක් සිදු කරගන්න ලැබිච්ච අවස්ථාව. ඒ නිසා ඒ පින්නතුන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට මේ දාණයට සමීප වුණා. ඒ ශ්‍රද්ධාවේ අඩුවැඩිකම තමයි මේ දුර ළඟ අනුව පේන්නේ. ඉතින් ඒත්තන්ට හැකි පමණින් ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වුණා. ඉතින් ඒත්තන්ටත් ඔබ කිසියම් විදියක යුතුයකමක් සිදු කළා. මේ පින්කම දැකලා සතුටු වෙන්න හරි සලස්සලා ඒ ඇගේ හිතේ පින් සිතිවිලි පහළ කරගන්න. පින්නතුනි, මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් අප මේ පින්කම් කරන්නේ කුමන අරමුණක් සඳහාද කියන එක අපි කල්පනා කරලා බලන වටිනවා. තමන්ගේ ළඟම ඥාතියෙක් විශේෂයෙන් තමන්ගේ ආදරණීය පියතුමා මියගිය පවස්ථාව දියණියකට ලොකු සංවේගදායි අවස්ථාවක්. මෙන්න මේ සංවේගය දුරු කරන්න අපි මොකද කරන්න ඕනේ කියන එක බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. මම හිතන්නේ ඔබ මේ දානය පූජා කරපු ආකාරය දැස බලන විට ඊටාම පැහැදිලි ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ගුණවත් පිරිසක් විදියට ඉතාම බුද්ධිමත්ව මේ හැම දෙයක්ම සූදානම් කරපු ආකාරය අපට පෙනී ගියා. එතකොට අනිත් පැත්තෙන් ඔබ දක්ෂ වෙන්නට ඕන ධර්මයේ ළඟදී මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවන්තම මෛත්‍රී සහගතම ශාස්ත්‍රවරයාගේ අනුශාසනාවත් අනුපිළිවෙලින් අසා දැනගන්නට දක්ෂුණුවතින් තමයි ඇත්තටම අපි සැබෑ ලෙසම දක්ෂුණා වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ අතීතයේ පටන් ඉතාම දුරදක්නා නුවණින් වැඩ කරපු නුවණැති පිරිසක් විදියටයි ලෝක බෞද්ධයන් අතර ප්‍රචලිතත්වයට පත් උනේ. ඇයි ඒකට හේතුව? ඒකට ප්‍රධානතම හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. වසර 200 ගානකට පස්සේ ශ්‍රී ලංකාවට උරුම වුණාට පස්සේ ඒ සම්බුදු දහම තවත් වසර 200 ගානක් කටපාඩමින් රැගෙනවිලා ග්‍රන්ථාරූඪ කරලා මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ලෝකයට දායාද කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලාංකිකයන්ට. අනේ ඒ නිසාම ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරපු බෞද්ධ කොඩියත් ඒ වගේම වෙසක් කියන වචනයත් අද ලෝකයට ගියේ ඒ ශ්‍රී ලාංකිකයන්ට කරන ගෞරවයක් විදියට. අන්න එවැනි පරපුරක උරුමකම් කියන වර්තමාන දූපතුන් විදියට අපත් මේ සියලු කටයුතු කරනකොට ඉතාම බුද්ධිමත්ව සිදු කරන්නට ඕන. මියගේ ඥාතිවරයෙක් පිළිබඳව අපේ හිතේ තියෙන සංවේගය දුරු කරන්න තමයි මේ හැම දෙයක්ම සිදු කරන්නේ. යම්කිසි කෙනෙක් මිය යාම මරණය සලකන්නේ අවමංගල්‍ය කාරණයක් විදියට. කෙනෙක් මිය ගියාට පස්සේ ගෙදරට ලොකු සංවේගදායි අවස්ථාවක් මළ ගෙදර අවමංගල්‍ය කාරණයක්. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදියට අපි අවමංගල්‍ය කාරණය මංගල කාරණා බවට පත් කරගන්නවා. මේක තමයි අපේ තියෙන විශේෂත්වය. ඒ මියගේ ඥාතිවරයාගේ ගුණ සියපත් කරලා පින් අනුමෝදන් කරනකොට අපේ හිතේ තියෙන අර දුක යම්කිසි පමණකට අපට අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලා දකිනකොට සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං ස්වාමීන් වහන්සේලා ඔබේ නිවසට වැඩමවලා ඔබේ මේ සංවේගදායි අවස්ථාවේදී ඔබ ළඟින් සිටීම ඒ සංවේගය දුරු කරන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කතඤ්ඤුතා මේ වගේ ගුණ හැම එකක්ම සලකන්නේ කුමක් කියලාද? ඒතං මංගල මුත්තමං මේ මංගල කාරණා. අර එක පැත්තකින් අවමංගල්‍යෙන් ඇතිවෙච්ච චිත්ත පීඩාව හිතේ දුක දුරු කරන්න අපි අනිත් පැත්තෙන් මොකද කරන්නේ? මංගල කරුණු සිද්ධ කරනවා, හිත පිරිසිදුව කුසල දාන සිද්ධ කරනවා. ස්වාමීන් වහන්සේලා දකිනවා, දානේ පූජා කරනවා, ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරනවා, බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, කළගුණ සලකනවා, පංචශීලයේ සමාදන් වෙනවා. මේ හැම දෙයකින්ම කරන්නේ අර හිතේ ඇතිවෙච්ච චිත්ත පීඩාව දුරු කරන්නට. අනිත් පැත්තෙන් අපි කුසල චේතනා සිද්ධ කරගෙන අන්නේ අපේ සිතේ තියෙන දුක අපි දුරු කරගන්නට උත්සාහ ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව බලන විට අපේ මේ හිතේ ඇතිවෙච්ච දුක දුරු කරන්න තවත් ක්‍රම උන්වහන්සේ දේශනා කළා තියෙනවා. විශේෂයෙන්ම අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපට හිතෙන්නේ මේක අපටම වෙච්ච දෙයක් කියලා. නමුත් පින්වතුනි ඔබ දන්නවා මේ කොවිඩ් වසංගත රෝග තත්ත්වයෙන් ගත්තත් ලෝකේ කී දෙනෙක් මිය ගිහිල්ලද? 3.3 මිලියන් ඩෙත් සංඛ්‍යාවක් ලෝකේ තියෙනවා. මිය ගිහිපු සංඛ්‍යාව 130කට අධිකයි. එතකොට අපි මෙතෙක් කලක් අහලා තියෙන මෙච්චර අය මිය යනවා දැන් මේ රටේ. අද 1000ක් මිය ගියා, 1200ක් මිය ගියා, 1500ක් මිය ගියා ආදි වශයෙන් අපි බලබල හිටියනේ. නමුත් අපට එච්චර දුකක් ඇති වුණේ නැහැ. නමුත් අපි හිතුවනම් ඒ මැරෙන හැම කෙනෙක් පිටුපස්සෙම අඩොම ගානේ 5 දෙනෙක්වත් අපි වගේම දුක් වුණා කියලා අපි කලින් හිතුවනම් ඇතැම් විට අපේ මේ දුක අපට කලින්ම අඩු කරගන්න තිබුණා. එතකොට කෙනෙක් මිය යනකොට ඒ වගේම කෙනෙක් ලෙඩ වෙනකොට ඒ එක පුද්ගලෙක් විතරක් නෙවෙයි ඒ පිටුපස්සේ බොහෝ පිරිසක් දරුවෝ ඥාති මිත්‍රාදීන් හිතවතුන් බොහෝ අය ඒ පිටුපස්සේ ඉඳගෙන දුක් විඳිනවා. එතකොට මෙන්න මේකට කියන්නේ මරණය කියන කාරණය බුදුදහමේ සඳහන් කරන්නේ දේව දූතයෙක් කියලා. The messenger of heaven. දෙවියන් විසින් නෙවෙන ලද දූතයෙක් මේ. නමුත් මරණයට පත් වුණාට පස්සේ කෙනෙක් අපි හිතන්නේ වෙනත් කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන් අනේ දුකක් තමයි එයාටත් හිත හදාගෙන ඉන්න කියලා අපි කියනවා. හැබැයි අපේ පින්නතුනේ මොහොතකටවත් අපේ හිතුවද ඒ මරණය අපේ ජීවිතයටත් ළඟා වෙන්න පුළුවන්, අපේ ජීවිතවල ස්වභාවයත් මේකයි කියලා අපේ මොහොතකට හරි මෙනෙහි කරලා බලන්න වටිනවා. මේක තමයි ජීවිත යථාර්ථය. නමුත් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි පිළිගන්නෝ ලෝක මිනිස් මරණයට පත් වෙනවා කියලා. නමුත් අපි පිළි නොගන්න එක යථාර්ථයක් තියෙනවා. ඒ මොකද්ද? ලෝකයේ ඔක්කොම මිය ගියත් අපේ ගෙදරයි අපේ ඥාතින් මිය යන්නේ නැහැ කියලා අදහසක් අපේ හිතේ තියෙනවා. මෙන්න මේක තමයි පින්නතුනේ අපට වැරදිච්ච ස්ථානය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපි කෙනෙක් ළඩ වෙනකොට, යම්කිසි කෙනෙක් මරණයට පත් වෙනකොට, මහලු වෙනකොට මේ ළඩවීම, මහලු වීම, මරණය කියන මේ කාරණා සලකන්නේ දේව දූතයන් විදියට, ඒ වගේම මේ කාරණා ධම්මා දාස කියන විදියට, the mirror of dhamma, සදහම් කැටබද විදියට මේ හැම කාරණයකදීම අපි කල්පනා කරලා බලන්න වටිනවා. මේ කාරණය අපේ ජීවිතයටත් ළඟා වෙනවා කියන එක අපි කල්පනා කරලා බලන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි, නිතරම මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අබින්නම් පච්චවේකි තම්බං. මම මරණයට පත්වන කෙනෙක්, මා මරණේ නොයෙකුමපු කෙනෙක් කියන කාරණය නිතර මෙනෙහි කරන්න කියලා. අඩු ගානේ දවසර එක පාරක් හරි පිනතුනි කල්පනා කරලා බලන්න, මම මැරෙන කෙනෙක්, මම තව අවුරුදු 100ක් ගිහිල්ලා හරි මරණයට පත්වන කෙනෙක් කියන කාරණය නැවත නැවතත් සිතේ මෙනෙහි කරන්නට ඕන. මේක තමන්ට මේ තත් වෙන බව අපි දැනගෙන හිටියොත්, අපි ළඟම ඥාතියෙක් මිය ගියපු අවස්ථාවේදීත් මේ අතාරතයට අපි ශක්තිමත් වූ නොහොනින් මුහුණ දෙන්නට අපි හැකියාව ඇති කරගන්නවා. ඒකට කලින්ම සූදානම් වෙනවා. අන්නේ සූදානම් වීම සඳහායි බුදුරජාණන් වහන්සේ මේ කාරණය අපට දේශනා කළේ, නැත්තම් දුක් වීමට නෙවෙයි. අනිත් කාරණය තමයි කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ අපි මුලින් සඳහන් කර විදියට අපි හිතන් ඉන්නේ මේක තමන්ටම වෙච්ච දෙයක් කියලා. අපි මොහොතකටවත් හිතන්නේ නැහැ ලෝකේ අනිත් අයට මේ තත්ත්වය සාමාන්‍ය දෙයක්, අනිත් අයටත් මේ ඉරණම මේ වැනටත් අත්විල තියෙනවා කියන එක අපට හිතෙන්නේ නැහැ. එදා කිසා ගෞතමී බුදුරජාණන් වහන්සේ ළඟට ආවා දරුවත් අරගෙන. ඇයි විශ්වාස කරේ නැහැ දරුවා මිය ගිහිල්ලා කියලා? ඇයි විශ්වාස කළේ දරුවා සනීප කරන්න පුළුවන් කියලා? බුදුරජාණන් වහන්සේ ඇයට එකපාර කිව්වේ නැහැ මේ දරුවා මැරිලා කියලා? බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර සඳහන් කරන නැගණිය මේ දරුව සනීප කරන්න පුළුවන්, හැබැයි බෙහෙතක් ඕන. මොකද්ද ඒ බෙහෙත? තමයි අබ ටිකක් ඕන. ඒ අබත් කොයි වගේ අබ ටිකක්ද? නොමලගියකින් අබ ටිකක් වෙන්නට ඕන. දරුවත් අරගෙන මම සොයාගෙන ගියා. අන්තිමේදී යන්නේ යන ගෙදර ඉන්දියාවේ, ලංකාවේ ලුණු වගේ ඉන්දියාවේ හැම ගෙදරකම අබ තියෙනවා. හැම ගෙදරකින්ම අබ ලැබුණා. නමුත් ඊට පස්සේ අය අහනවා මේ ගෙදර කවුරු හරි කෙනෙක් මිය ගිහිල්ලාද කියලා. එතකොට තමයි ඇයට තේරුනේ හැම ගෙදරකම කෙනෙක් මොකක් හෝ කාරණයකින් මිය ගිහිල්ලා කියලා. එතකොට පින්දුනේ අද බලන ලෝකයේ 130කට අධික පිරිසක් මිය ගිහිල්ලා අද නොමල ගියක් නැති තරම් ලෝකේ තියෙන්නේ. මෙන්න මේ තත්ත්වය අපේ ජීවිත දෙසත් බලනට අපට පේනවා මේක ඇත්තටම අපේ ජීවිතේට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි, මේක තව බොහෝ දෙනෙක් මේ දුකට පත්වෙන මොහොතකයි මේ අපි ඉන්නේ කියලා. අනිත් කාරණය, අද මේ මිය ගිහිපු ඒ පියතුමා දෙස බලන විට පේන දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරපු විදියට එතුමා ජීවත් වෙලින කාලේ හුඟක් පින් දහම් යුතුකම් කරපු කෙනෙක්, සමාජ සේවය කරපු කෙනෙක්. ඉතින් එතුමාගේ ජීවිතයේ කරපු හොඳ දේවල් නිසා එතුමා මේ අවස්ථාවේදී හොඳ ස්ථානයක උපත ලබා ඉන්නවා කියන විශ්වාසය අපට ඇති කරගන්න පුළුවන්. ඒකත් අපේ හිතේ දුක අඩු කරගන්නට හේතුවක් වෙනවා. අනිත් කාරණය තමයි පින්නතුනි කෙනෙක් අවුරුදු 68ක් 69ක් කාලයක් ජීවත් වෙනවා කියලා කියන්නේ ධර්මය දන්න කෙනෙක් නම් මේ සිද්ධියවට දුක් වෙන්නේ නැහැ. ඇතැම් විට ධර්මය දන්න කෙනාගේ ළඟම ඥාතියෙක් මිය ගියත් එයා දුක් වෙන්නේ නැහැ. යම්කිසි විදියක සහකම්පනයක් ඇති වෙනවා. නමුත් ඒක ඔහුට ඉක්මනට ඒ දුක දුරු කරගන්න පුළුවන්. ඇයි ඒ? මේ ලෝකේ අවුරුදු 60ක් 65ක් 70ක් කියලා කියන්නේ පොඩි වයසක් නෙවෙයි පින්නතුනි. මේ ලෝකේ ඉපදෙන සමහර අය මව කුසේදී මිය යනවා. සමහර අය තාම කුඩා වයසේදී මිය යනවා. සමහර අය යෝන් වියේදී, මැදි වියේදී මිය යනවා. නමුත් එහෙම ඉන්න ලෝකයක මෙතුමා අවුරුදු 68ක් ජීවත් වුණායි කියන්නේ ඒක ලොකු දෙයක්. එතුමාගේ ලොකු පිනක්. ඒක හැම දිනාටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ එතුමා ජීවත් වෙච්ච කාලය ගැන හිතන විට අපට යම් ත්‍රිවිධයක හිතේ සංවේගය අඩු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විතක්ක සංඨාන සූත්‍රයේදී දේශනා කරනවා අපේ හිතේ දුකක් සංවේගයක් ඇති වෙච්ච අවස්ථාවේදී කොහොමද ඒක දුරු කරගන්න ක්‍රමය කියලා. එයින් පළවෙනි ක්‍රමේ තමයි අඤ්ඤ විතක්ක සංඨාන කියන අවස්ථාව. දැන් අපේ හිතට සංවේගයක් තියෙනවා නම් මේ මියගිය පියතුමා ගැන, ඥාතිවරය ගැන අන්න එක හිතන වාර ගන්න අඩු කරලා ඊට වඩා වෙනස් සිතුවිල්ලක් හිතර ගන්න කියලා. ඒ කියන්නේ එතුමා කරපු පින්කම් ගැන, එතුමා තමන්ට කරපු සේවය ගැන, එතුමා නැත්තම් දැන් හොඳ තැනක ජීවත් වෙනවා කියන එක, මෙන්න මේ වගේ සිතුවිල්ලක් හිතට එනකොට අර දුක යම්කිසි පමණකට අපට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ආදීනව දස්සාවි කියලා කාරණයක් තියෙනවා. යම්කිසි කෙනෙක් මිය ගියාම හිතට දුකක් ඇති වෙන්නේ. ඒ දුක ඇති වෙනවා කියන්නේ හිත අපිරිසිදුව තියෙන්නේ. අපේ හිතේ අකුසල විතරක තියෙන අපේ ස්වාමින් වහන්සේලා සඳහන් කළා ඒක. හිතේ අකුසල විතරක තියෙනකොට හිතේ සංවේගය ඇති වෙන්නේ. හිතේ සංවේගය ඇති වෙනකොට ඇත්තටම අපි සතුටෙන් ඉන්නේ. අපේ මුහුණත් වෙනස් වෙනවා, අපේ ශරීරයත් වෙනස් වෙනවා, මේ මුළු පද්ධතියම වෙනස් වෙනවා අපේ. ඒ නිසා දුක් වීමෙහි ආදීනම අපි හිතන්නට ඕන. හිතට දුකක් එනවා නම් යම්කිසි වෙලාවක ඒ වෙලාවේ අපේ හිත සතුටෙන් නෙවෙයි තියෙන්නේ, හිත අකුසල විතරක සමගයි තියෙන්නේ. අන්න ඒක දැකලත් අපි මේ හිතේ තියෙන සංවේගය හැකිතාක් අඩු කරගන්නට ඕන. අනිත් කාරණේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා අසති අමනසිකාර කියලා අවස්ථාවක්. යම් කිසි සිතවිල්ලක් අපට හිතනකොට හිතේ රාග ආදී අකුසල දහම්, ද්වේෂ ආදී අකුසල විතරක හිතේ හටගන්නවා නම් අන්නේ අවස්ථාවේදී ඒ සිතවිල්ල නොසිතා ඉන්න කියලා. දැන් තමන්ගේ ළඟම ඥාතිවරයෙක් මිය ගිය අවස්ථාවේ තැඹිට නොසිතා ඉන්න බෑ. නමුත් ඒක හිතන්න තියෙන අවස්ථා හැකිතාක් අඩු කරලා ඊට වඩා වෙනස් වූ කුසල දහමල පියදෙනකොට ඒ මරණයටපත් වුණා කියන කාරණේ අපට යම් කිසි විදිහක ඒ දුක අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඊළඟට දේශනා කරා විතක්ක මූල සංඨාන කියන අවස්ථාව. හිතට සංවේගයක් ඇති වෙච්ච අවස්ථාවේදී හිතේ මුලටම යන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා යම් කිසි දුකක් සංවේගයක් කෙනෙකුට හටගන්නවා නම් ඒ හටුක හටගන්නේ අනුවණ තැනැත්තාටමයි, නුවණැති බුද්ධිමත් තැනැත්තාට දුකක් හටගන්නේ නැහැ කියන කාරණේ. මේක පින්වත්නි මහ ප්‍රබල ප්‍රකාශයක්. යම් කිසි විදියක දුකක් සංඛාවක් හිතේ හටගන්නවා නම් හටගන්නේ අඥාන කෙනාටයි, මෝඩ කෙනාටමයි, නුවණැති කෙනාට කිසිවිටකත් දුකක් හටගන්නේ නැහැ කියලා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න වටිනෝ පින්වතුනි, අපට යම් කිසි දෙයක් ගැන දුකක් හටගන්නකොට අපේ සිතේ ස්වභාවය මොකද්ද කියලා. අපේ හිතට යම් කිසි කෙනෙක් ලෙඩ වුණා කියලා හරි, යම් කිසි කෙනෙක් මහලුණා කියලා හරි, මරණයටපත් වුණා කියලා හරි, අපට දුකක් සංවේගයක් හටගන්න අවස්ථාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ තැනැත්තා පිළිබඳව අපි මේ වෙලාවේ සිහි කරමින් ඉන්නේ. ඒ සිහි කරන අවස්ථාවේදී මොකද සිහි කරන්නේ? ඒ තැනැත්තා ජීවත් වෙලා ඉන්න කාලයේ කරපු කියපු දේවල් තමයි අපට මතක් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ කරපු කියපු දේවල් මේ මොහොතේ සිදුවෙනවා වගේ කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් බලන්න ඔබ අඬන විට අඬන්නේ කොහොමද? අනේ මගේ තාත්තා මෙහෙම සැලකුවා, මට මෙහෙම ඉගැන්නුවා, මාව මෙහෙම ඉස්කෝලේ එක්කන් ගියා, මාව වඩාගෙන හිටියා, මට උපදෙස් දුන්නා. මේ ඔක්කොම ටික හිතනකොට අපට හිතෙන මොකද්ද? ඒ සිද්ධිය මේ මොහොතේ සිදුවෙන සිද්ධියක් වගේ අපට පේන්නේ. ඇත්තටම මේ මොහොතේ තමයි සිහි කරන අවස්ථාවේදී මේ මොහොතේ සිද්ධිය සිදුවෙනවද? මේ මොහොතේ සිදුවෙන්නේ නැහැ. ඇත්තේ මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම සීස් වෙලා තියෙනවා. එතකොට මේ මොහොතේ අපි ඒ තාත්ත ගැන සිහි කරනකොට ඇත්තටම අපට මොකද්ද මතක් වෙන්නේ? මොකද්ද හිතේ ස්වභාවය? හිතේ ස්වභාවය තමයි අර ඇසෙන් දැකපු රූපයවත් කනෙන් අහපු ශබ්දයවත් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. මේ වෙලාවේ තියෙන්නේ අපේ මනසයි ධර්මාලම්බනය එක්ක මනෝවිඥානය තියෙන්නේ. Mind and mental objects and mind consciousness. This is the present situation when we are suffering. But because of our ignorance, we don't accept this reality. When we are unhappy, when we are suffering, it means we are ignorant. It means we live in the past experience. Already it has ceased, but because of our ignorance, we think that still it is happening. That is why we are suffering. That is why we are crying. එතකොට මෙන්න මේ යථාර්ථය හරියට සිහි කරන්න පුළුවන් නම් අපට එතෙන්දීම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ තමන් ඉන්නේ තමන්ගේම මනස අර ධර්මාලම්බණියත් එක්ක මනෝවිඤ්ඤාණයෙන් සිහි කරමිනුයි දැන් ඉන්නේ කියලා දැනගත්තොත් අපිට පින්නොතුනි බලෙන්වත් අඬන්න බෑ. මේක තමයි ප්‍රඥාව, මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය අපි සිහි නොකරනවා නම් අපි ඉන්නේ අවිද්‍යාවෙන්, මෝහෙන්. මෝහෙන් ඉන්න හැම වෙලාවකම අපිට හිත ලඬන්න ඕනේ නැහැ. නොදැනුවත්වම ඇස් දෙකට කඳුළු වෙනවා. එතකොට අපි තීරණය කරන්න ඕනේ අපි ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද ඉන්නේ කියන එක තීරණය කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට අනාවරණය කළේ ඇයි? මේක දේශනා කළේ මෙන්න මේ දුකෙන් අපට නිදහස් වෙන්න. අද ඔබේ පියතුමා මේ ගිහිලින් එක මරණයක් විතරයි. අපිට මේ මරණය හිත හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි හෙට දවසේ ආයි කවුරු මැරෙද කියලා අපි දන්නේ නැහැ. හෙට උදෑසන විට මේ බණ කියන හාමුදුරුවෝ වෙලා කියලා ඔබට පණිවිඩයත් ඒ සමහර විට. එතකොට හැම මොහොතෙම මේ ජීවිත යථාර්ථي අපට මුහුණ දෙන්න වෙනවා. අපිට ජීවිතයට එන එක මරණයක් විතරක් නම් අඬල කියලා මොකක් හරි කරලා ඉවසලා හිත හදාගන්න පුළුවන්. නමුත් පින්නොතින අපි ඉන්නේ හරියට රේල් පාරක, කෝච්චි පාරක ඉන්න වගේ. එන කෝච්චියට අපි අහු වෙනවා. අද එක්කෙනෙක් ලෙඩ වුණා කියලා කියනවා, හෙට තව කෙනෙක් මැරුණා කියලා කියනවා, වෙනත් කෙනෙකුට සර්ජරියක් කරනවා කියලා කියනවා. මේ එන කෝච්චි තමයි අපේ ජීවිතේට එන්නේ. මෙන්න මේ හැම කෝච්චියම නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ තමයි සතිපට්ඨානෙ. නිතර තමන්ගේ මනස ගැන අවධානයෙන් ඉන්න. දැන් මේ වෙලාවේ මනසේ ස්වභාවය මොකද්ද? මේ වෙලාවේ තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද මෝහෙන්ද කියලා බලන්න. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං ති පජානාති. වීත මෝහං හා චිත්තං වීත මෝහං චිත්තං ති පජානාති. දැන් ඉන්නේ තමා රූපයක් ගැන හිතමින් නම් හොඳට මතක තියාගන්න තමා ඉන්නේ දුකේ, තමා ඉන්නේ අවිද්‍යාවේ. මේ වෙලාවේ තමා මනස පැත්තට හැරිලා මනෝවිඥානේ අනිත්‍යතාවය දැකමින් නම් ඉන්නේ තමන් ඉන්නේ ප්‍රඥාවෙන්. අන්න ඒ ප්‍රඥාවෙන් ඉන්න අවස්ථාවකදී වෙච්ච අසිරිමත් සිදුවීමක් ගැන බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි බන්දුල මල්ලිකාව දාහනයක් බෙදමින් හිටිය ස්වාමින් වහන්සේලාට. ස්වාමින් වහන්සේලාට බන්දුල මල්ලිකාව දානය පූජා කරමින් ඉන්න අවස්ථාවේදී එක්තරා පණිවිඩකරුවෙක් ලියුමක් ගෙනත් දුන්න බන්දුල මල්ලිකාවට. මොකද පණිවිඩය? ඒ පණිවිඩය තමයි කොසල් රජතුමාගේ යුද්ධයකදී මේ බන්දුල මල්ලිකාවගේ ස්වාමි පුරුෂයා බන්දුල සේනාධිපතියත් ඈට හිටිය දරුවන් 32 දෙනාත් කියන මේ 33 දෙනාම යුද බිමේදී මරණයට පත් වුණා කියන සිද්ධිය. දරුවෝ 32 දෙනෙක් හිටියට නිවුල් හුඟක් හිටියේ. මේ නිවුන් දරුවන් හුඟක් හිටිය පුතාලම ඔක්කොම හිටියේ. මේ සියලුම දෙනා අති සූර හමුදා භටයන්. ඔවුන් සියලුම දෙනා එක්තරා උපක්‍රමයකින් මරණයට පත් වුණා. මෙන්න මෙවැනි සිද්ධියක් අම්ම කෙනෙකුට අහන්න ලැබුණොත් මොකක් වේද? ඇතැමිට කලන්ද දාලා වැටේනේ. මෙන්න මේ සිද්ධිය ලියුම දැකලා ලියුම බලලා ඒ ලියුමත් නවලා ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේලාට සාමාන්‍ය විදිහට දානය බෙදමින් හිටියා. පස්සේ ගිහිල්ලා අදාළ කටයුතු ටික කළා. පින්නොතුනි මෙන්න මේ වගේ අතිශය සංකීර්ණ අවස්ථාවකදී වුණත් අපට හිතාදා ගන්න පුළුවන් දහමක් අපට බෞද්ධ ශ්‍රාවකයන් විදිහට අපට ලැබිලා තියෙනවා. අපි හුඟක් වාසනාවන්තයි. අපට සංවේගයක් ඇති වෙනවා තමයි. නමුත් ඒක හැකියක්මනින් දුරු කරගැනීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා. ඒ නිසා යම් කිසි කෙනෙකුට නිතරම තමාගේ මනස ගැන සිහියෙන් නුවණින් ඉන්න පුළුවන් නම් ඒ ඉන්න පමණට අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර දුක් සමුදායෙන් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. යම් කිසි කෙනෙකුට මේ විදිහට ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් නම් අර මරණය අවමංගල්‍ය කාරණයක් කියපු අවස්ථාවෙන් පටන්ගත්තු ජීවිතය අවසන් වෙන කොහොමද? මරණය මංගල කාරණයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මංගල කාරණයක්. අපි ඉදිරියේදී මේ මාසේ සමරන්නේ වෙසක් පොහේට මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම මංගල කාරණයක් කියලා. සාමාන්‍ය පුරුතඥන ලෝකයාට මරණය හඬා වැළපෙන කාරණයක් වෙද්දී ආර්ය ශ්‍රාවකයෙකුට, මඟඵලලාභී උතුමෙකුට, රහතන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඒ මරණයම මංගල කාරණයක්. ඇයි ඒ අවසානයට පහළ වෙන විඥානය නැවත කිසි තැනක කිසි භවයක පිළිසිඳ නොගන්නාසේ නොපිහිටනසේ උපරිම ලෙස ප්‍රඥාව තුළ ඉන්නවා, අනිත්‍යතාවය මෙනෙහි කරමින් ඉන්නවා. මෙන්න මේක තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං කියලා කියන්නේ. අටලෝ දහම අභියස ලාභලාභ යසයස ප්‍රසංසා නින්දා සැප දුක්. මෙන්න මේ රියසක වගේ කරකැවෙන අටලෝ දහම අභියස නොසලෙන අකම්පිත මනසක් ඇති කරගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි ඉහෙළම මංගල කාරණේ විදියට බුදුහාමුදුරු දේශනා කළේ. ඉතින් අද මේ ආදරයෙන් සමරන ආදරණීය පියතුමාට ඔබ කොයි තරම් ආදරේද කියන එක මේ දානයේ සූදානම් කරපු ආකාරයෙන් ඉතාම පැහැදිලි. ඒ තාතර හුඟක් ආදරේ ඔබ. අන්නේ ආදරය නිසා තමයි ඉතාම ලස්සන පින්කමක් කළේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලස්සන සම්බුද්ධ පූජා පැවැත්තුවා. අටපිරිකර සෙසු පිරිකර සහිත මේ නිවස පුරාම ස්වාමීන් වහන්සේලා වැඩමවල ඉතාම ලස්සන පින්කමක් කළේ. මං හිතන්නේ මෙවැනි කාලයක ලෝකේ කොහෙවත් මේ වගේ ලස්සන පින්කමක් කරන්න අවස්ථාව ලැබෙනවා කියන එක හිතන්නත් අමාරුයි. ශ්‍රී ලංකාව ගත්තත් මේ වගේ දිනවල මෙහෙම ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒකරාශි කරන්න අමාරුයි. නමුත් ඒ පියතුමාගේ තියෙන පිනම තමයි මේ හැමදේම පේන්නේ. ඒ වගේම ඔබ කොයිතරම් ගුණවන්ත කොයිතරම් කෘතවේදී පිරිසද කියන එකත් මේ පින්කම තුලින් ඉතාම පැහැදිලියි. ඒ නිසා එතුමා කොහේ හෝ සිටියත් මේ පින අනුමෝදන් වෙන්න පුළුවන් තැනක සිටිනව නම් මේ පින දැක හුඟා සතුටටපත් වෙනවා. ඉතින් එහෙම සතුටටපත් විය හැකි තාම ලස්සන පින්කමක් මේ සිදු කළේ. ඉතින් ඒ පියතුමාගේම මරණයේ සාක්ෂි ස්ථානයේ තියාගෙන අපටත් අපේ ජීවිත උපරිම අප්‍රමාදයෙන් මේ උතුම් දුර්ලභ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී ඒ සම්බුද්ධ ශාසනය ගිලිහි නොයන්නට දිනපතාම අපි අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. බුදුහාමුදුර දේශනා කළේ යම් කිසි කෙනෙක් සිල්වත් එක දවසක් ජීවත් වෙනවා නම් සමත විදර්ශනා භාවනා වඩමින් එක දවසක් ජීවත් වෙනවා නම් ස්කන්ධ පංචකයේ සමුදේ වැය උද්‍යබ්බය දකිමින් එක දවසක් ජීවත් වෙනවා නම් එහෙම නොකරන කෙනාට වඩා එහෙම නොකරන කෙනෙක් කවුරු 100ක් ජීවත් වෙනවට වඩා සිල්වන්තව ධාන වඩමින් අනිත්‍ය මෙනෙහි කරමින් ඉන්න කෙනාගේ එක දවසක් උතුම් කියලා දේශනා කළා. ඒ නිසා එක දවසක් අපට ධර්මයේ හැසිරෙන්න පුළුවන් නම් අපි අවුරුදු 100කින් අපේ ස්පිරිචුවල් ඒජ් එක වැඩි කරගත්තා. ෆිසිකල් ඒජ් එක වැඩි වෙන්නේ නැහැ, බය වෙන්න එපා. ස්පිරිචුවල් ඒජ් එක තමන්ගේ වැඩි වෙනවා. අප ධර්මයේ හැසිරෙන හැම මොහොතකම ස්පිරිචුවල් ඒජ් එකේ ලක්ෂණය මොකද්ද? අපි බාහිර දෙයක් මත යැපෙන්නේ නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණාන අඤ්ඤසරණා. ධර්මයම පිළිසරණක් කර ඉන්න වෙන කිසිම පිළිසරණක් අපට නැහැ කියලා. අන්නේ ධර්මයේ තුලින් ලබන උපරිම ප්‍රයෝජනය තමයි අපි අපේ හිත පිළිසරණ කරගෙන ඉන්නේ, හිත හොඳට සකස් කරගෙන ඉන්නේ. අන්නේෙහි ආනිසංස විදියට අපි බාහිර දුකෙන් නිදහස් වෙනටත් පුළුවන්. ඒ වගේම අපේ දෛනික ජීවිතයේ කටයුතු සඵල කරගන්නටත් පුළුවන්. මේ අප පිළිපදින ආධ්‍යාත්මික ජීවිතය ආනිසංස විදියට ඇතැම් විට අපට ලෙඩ දුක් හැදෙන තියෙනවා නම් මාරක අනතුරු වෙන තියෙනවා නම් ඒ දේවල් වලින් සැලකිය ප්‍රමාණයකින් අපට දුරු වෙන්න පුළුවන්. මේ තමයි පිළිපදින ආධ්‍යාත්මික ජීවිතයේහි ආනිසංස විදියට. එනිසා ඔබ මේ සිද්ධ කරේ ලොකෝ බලගත්ු පුණ්‍ය කර්මයක්. ඔබ ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් අත් දෙක එකතු කළ වැන්දත් හිතන්නේ අප මේක සරල පින්කමක් කියලා. ඔබ හරියට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේක දින 7න් මරණයට පත් වෙන කෙනෙක් හිටිය පොඩි ළමෙක් දවස් 7න් මරණයට පත් වෙන හිටියා. ඒ දරුවා වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා දින 7ක් පිරිත් කිව්වා. ඒ දරුවා ලවා ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් පසඟ පිහිටුවල වැඳෙව්වා. දවස් 7න් මරණයට පත් වෙන හිටියේ ළමයා අවුරුදු 120ක් ජීවත් වුණා. එනිසා පින්නතුනි මේවා හිතන්න එපා සරල පින්කම් කියලා. හැබැයි ඒ පින්කම බාහිරින් ලස්සන වාට විතරක් නෙවෙයි. අපි කොයිතරම් හදවතින් කොයිතරම් කැප වෙලා ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් කරනවාද කියන එක මතයි ආනිසංස වැඩි වෙන්නේ. මම හිතන්නේ ඔබ මේ බාහිරින් පේන දේ වගේම ආධ්‍යාත්මික වශයෙන් දුහම කැප වෙලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරපු පින්කමක්. ඒ නිසා මේ හැම දෙයකින්ම ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය ඔබේ මෙලව ජීවිතයේ නිරෝගී බව දිගාසිරි ලබන්න ඒකාන්තයෙන්ම හේතු වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හුඟක් සතුටටපත් වන්න ආදරණීය පියතුමා නොසිතපු අවස්ථාවක ඔබෙන් ගෙන් වෙලා ගියා. මීට දින 7කට කලින් මිය ගිය සරත් විජේචන්ද්‍ර මහත්මයා මේ පින අනුමෝදන් වේවා. මේ පිනින් සුවපත් විය හැකි වෙනත් මිය ගිය ඥාතීන් වෙත්නම් මීට කලින් මිය ගිය ලාල් නුගේරා මහත්මා ඇතුළු යම් තාක් ඔබ නමින් මියගිය ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දෙනාමත් මේ පිරින් සුවපත් වෙත්වා. ඒ වගේම පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ලෝකයේ බොහෝ දෙනෙක් ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් මිය ගියා. ඒ අයගෙනුත් යම් තාක් ප්‍රමාණයක් පින් බලාපොරොත්තු වෙන සිටිත්නම් ඒ හැම දෙනාමත් මේ උතුම් පින්කම ආනිසංස අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ඒ මියගිය පියතුමා ප්‍රධාන ඥාතීන් සිහිපත් කරගෙන දැන් අප එයත් අණ්ඩ පින් අනුමෝදන් කරමු. වාදනය අතට අරගෙන අපි පැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවට්ටති. ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ පින්කමට සහභාගී වුණු විශේෂයෙන්ම මේ නිවස පින්කම සඳහා ස්ථානයක් කරපු දිනේෂ් මහත්මයා ඇතුළු මේ අනිත් ඔපිකේ මහත්මයා ඇතුළු එනවනා මහත්මිය දරුවන් ඇතුළු හැම දෙනාටමත් පින්කමට සහභාගී වුණු හැම දෙනාටමත් මේ පින්කම දැක සතුටු වුණු හැම දෙනාටම මේ පින්කම ඒකාකාරීව හේතු වාසනා වීමෙන් එහෙම දෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයෙහි ලෙඩ දුක් ආදීන් බැහැරව නිරොග්ව නිරෝගීව තව බොහෝ කාලයක් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.